බෙදුම්වාදී අරගලය ඉවරයි. හැබැයි තවමත් විමල් වීරවංශ මහත්තයලා, මහින්ද රාජපක්ෂ මහත්තයලා, උදේගම්මන්පිල මහත්තයලා අර තුවාල වලින් ජීවත් වෙන නිලබැස්සෝ වගේ වර්ගවාදය වපුරනවා, ආගම්වාදය වපුරනවා, අන්තවාදය වපුරනවා තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා. මේට විරුද්ධ හද ඒවා හදවතට කතා කරන්නේ, මෙතන කතා කරන්නේ ඔළුවට කතා කරන්නේ. යාපනයට ගියත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ එක කතාවක්. අපි ඇති මේවට ගිනි ඇවුලුවා, ඇති ජීවිත බිලි දුන්නා, ඇති අපේ උදවිය ආදායම් බවට පත් වුණා. බෙදුම්වාදී යුද්ධ කෙලවරක් අපි දැක්කා. දැන් බෙදුම්වාදී සිටිවිලිවල, බෙදුම්වාදී සිතුම් පැතුම්වල, බෙදුම්වාදී කල්පනාවල් වල නිමාවක් අපි දැකිය යුතුව තිබෙනවා. ඒ සඳහා තමයි මේ පෙළගැස්ම.